නමුෝතත්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධත්සේ නමුෝතත්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධත්සේ නමුෝතත්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධත්සේ විඤ්ඤාති රූප දෙක සිතින්ම හද ගන්නා බැරි ඒවාට ඉරේ ඒකාන්ත චිත්තජ රූප ඒකාන්ත කර්මජ රූප ඒකාන්ත චිත්තජ රූප කියලා එහෙම ඒකාන්ත කියන වචනේ යොදන රූප කොටස් දෙකක් තිබෙනවා කර්මජ රූපයි චිත්තජ රූපයි ඒකාන්ත කර්මජ රූපේ කියන්නේ ඒවා කර්මයෙන් මිස වෙන හේතුවකින් උපදවන ඒවා නෙවෙයි. දැන් චක්සු ප්‍රසාදයේ කියන එක අපි ඉගෙන ගත්තානේ දක්ඛාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ෂණා චක්කු. දැකීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය චක්කු නම්. එහෙමනේ අපි ඉගෙන ගත්තේ. ඒ විදිහට ඒ කර්මයෙන් උපදවන ලද රූපයක් චක්කු. ඒ වගේමයි සෝත ධාන ජීවහා කාය ඉත්භාව කුම්භාව ජීවිත හදේ කියන ඒ නවයම ඒකාන්ත කර්මජ ඉතින් ඒකාන්ත කර්මජ රූපේ කියා වචනයක් ඒ රූප හැඳින්වීම සඳහා යෙදෙන බැවි කර්මයෙන් උපදවන තව රූප තිබෙන්නට පුළුවන් ඒවාට කියන අනේකාන්ත ඒකාන්ත අනේකාන්ත ඒකාන්ත කර්මජ රූප නවයක් වන අතර අනේකාන්ත කර්මජ රූපද නවයක් දක්ව. ඒ නවය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස පෝජා ආකාශ දෙන්නේ නම් දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප අතර ප්‍රත්‍ය හතරින්ම උපදවනවානේ. ඒ මොකද චක්කු ප්‍රසාදය කියන එක තනිව පවතින්නට පුළුවන් එකක් නෙවෙයි. ඒ චක්කු ප්‍රසාදය ඇතිවන විට ඒ සමගම එකට බැඳී දැන් එක ගොන්නක් හැටියට පහළ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස ඕජා ජීවිත කියන ඒ නවය. ඒක නිසා මේ චක්කු දසක කලාප කියලා ඒක කියන්නේ. ඒ කලාප පස්සේ අපි ගැන කතා කරනවා. අනේ ඒකාන්ත කර්මජ රූප අනේකාන්ත කර්ම. ඒකාන්ත චිත්තජ රූප අනේකාන්ත චිත්තජ රූපත් තිබෙනවා. ඒකාන්ත චිත්තජ රූපේ කීවේ කාය විඤ්ඤාති පචි. දැන් අනේකාන්ත චිත්තජ රූපයක් තමයි කුමක්ද? ශබ්දය නේ? ශබ්දේ ඒකාන්ත චිත්තජ රූපයක් නෙවෙයි. ඒකාන්ත චිත්තජ රූපයක් කීවොත් ශබ්දය එහෙනම් වෙන කිසිදු හේතුවකින් ශබ්දය ඇතිවන්නට බෑ. සිතින්ම පමණයි උපදවන්නට පුළුවන් වන්නේ. උපදින්න. එහෙම නෙවෙයිනේ. සද්දෝ චිත්තෝ සුජෝ කියලා කියනවා. ශබ්දය සිතින් උපදවන ශබ්දයක් වෙනවා. හිතෙන් උපදවන ශබ්දයක් වෙනවා. ඒ නිසා ඒකාන්ත කියා එහෙට කියන්නට බෑ. එබැවින් අනේකාන්ත චිත්තජ රූපේ කියා දක්වන්න පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ශබ්ද ඊළඟට තව තිබෙනවානේ අර ලහුතා මුදුතා කම්මඤ්ඤතා ආකාශ ආකාශතෝරණ ගත්ත හැකි එහෙම ගත්ත මොකද අර ලහුතා මුදුතා කම්මඤ්ඤතා තිජ රූපේ කියලානේ කියනවා තිජ රූප ඒකට තිජයි කියේ කර්මජ හැර කර්ම කියන උපදවන්නේ නැහැ අනිත් පැත්ත තුනේ ඔතන මේ විඤ්ඤාති රූප දෙක සිතින්ම හට ගන්නා බැවින් ඒකාන්ත චිත්තජ රූප ශබ්දය සිතයි ඍතුයි කියන මේ දෙකෙන් උපදවන බැරි මේක කියනවා විජ රූපයක් විජ රූප විජ රූපේ කියවේ හේතු දෙකකින් උපදවන රූප එයින් අදහස් කරන්නේ නැහැ මේ හේතු දෙකම එක රූපයක් කියන්නේ දැන් එක ශබ්දයක් උපදිනකොට මේ හේතු දෙකෙන් මේක උපදවනවායි කියන එක නෙමෙයි. සිතින්ද උපදවනවා, ඍතුෙන්ද උපදවනවා. ඒ නිසා හිත විජ රූපේ. ඒ ලෞතා මුදිතා කම්මඤ්ඤතා. ඒවා රූපස්ස ලෞතා රූපතා රූපස්ස කම්මඤ්ඤතා කියලා එන්නේ. ඒ මොකද මේ ලෞතා මුදිතා කම්මඤ්ඤතා කියන මේ නම් ඇති සයිතසිකක් තිබෙනවානේ. කාය ලෞතා, චිත්ත ලෞතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කියලා සයිතසික හයක් දැක්වෙනවා. ඒවායින් මේ වෙන් වෙන්නට ඕන. ඒ නිසා රූපස්ස ලහිතා මුදිතා කම්මඤ්ඤතා. රූපයාගේ නැහැල්ලු බව, මෘදු බව, කර්මන්‍ය බව කියන මේ රූප තුන සිතින්, කෘතියෙන්, ආහාරයෙන් ඒ තුනෙන්ම අතගන්න. ඒ නිසායි ඒවා අත්‍ය රූපී. මම ඒක නිදර්ශනත් පසුගිය දිනෙදී කිව්වා. ඊළඟට අවිරිභෝග රූප අට ආකාශ ධාතුව අවිනිභෝග රූප අට කිව්වේ ද රූප පිළිබඳව තිබෙනවා විනිභෝග රූප අවිනිභෝග රූප. විනිභෝගේ කියන්නේ වෙන් කළ හැකි රූප. අවිනිභෝගේ කියන්නේ වෙන් කළ නොහැ නැති. ඒ වෙන් කළ නොහැ නැ රූප ගුණ කලාපය වශයෙන් දක්වන්නේ සුද්ධාස්තක කලප. අපරි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ අට අවිනිභෝග රූප කලාපය කියලා කියනවා. වෙන් කරන්නට බෑ. පතරියාදි ධාතු සතර යම් තැනකද එතන වන්න ගන්ධ රස ඕජා කියන ඒ හතරක් පවතිනවා. එක ගොන්නක් ඇති. ඔවුනොවුන් වෙන් කළ මෙහෙම පරිදි ඒවා එකට සම්බන්ධව පවත්නා රූප. දැන් වෙන් කරනවා නම් වෙන් කළ හැක්කේ කලාප. කලාපේ කියනකොට එක පිටියක්. ගොන්න. දැන් විදර්ශන වශයෙන් ගත්තොත් දැන් එකට හොඳ යකඩයක්. යකඩයක් අරගෙන ඒ යකඩය යකඩ කපන කියතකින් ඉරන්නට පුළුවන්. නේ? එහෙම ඉරන්නට පුළුවන්. ඒ ඉරන්නට පුළුවන් වෙලා තිරෙන්නේ යකඩයයි කියලා අපි ඒක ඝන වස්තුවක් හැටියට සලකන එය. ඉරන්නට පුළුවන් දෙයක්ව පවත්නේ. ඒ අතරේ එතන ඉරෙන තැන තිබෙන ආකාශ ධාතුව නිසා. ඒක ඒන් කියන්නේ ආකාශ ධාතුවෙන් ඒ රූප කලාප වෙන් වෙලා තිබෙන්නේ. කොයි තරම් කිටි කිටියේ ඒවා ඒක ඝන දැන් තද වෙලා තිබුණා. ඒ අතරේ ආකාශ ධාතුව පවතින නිසා තමයි දෙයෙන් කල හැකි කියන්නේ. ඒ නිසා තමයි අපේ කට කපත හැකි ඉරත හැකි උඩු කරත හැකි. දැන් ඒක ඝන දෙයක් නම් එකම නම් කුඩු කරන්න බෑ. ඒ නිසා තමයි සිද්ධාන්තයක් කියන්නේ පරමාර්ථ පිළිබඳව ඉගෙන ගන්නකොට එක එකක් විසක කවදාවත් එය දෙකක් නෙවෙයි. එක එකමයි ඒක දෙකක් වෙන්නේ නෑ. දෙකක් කළ හැකි තත්වයක් එහි දේ නම් එයි අදහස් වන්නේ ඒ එකක් වශයෙන් පෙනුනත් එතන දෙකක් තිබෙන. ඒකයි තේරුම. එකට බැඳිලා තිබුණාට වෙන් වෙන්නේ. ඒකනේ දැන් අපේ ශරීරයේ පිළිබඳ සලකන විට මේ රූප කලාප වශයෙන් මේ තිබෙන්නේ. එකක්වත් තනි තනි රූප නෙවෙයි තිබෙන්නේ. කලාප කලාපය එක කලාපයක් අනිත් කලාපයෙන් හා මිශ්‍ර වෙලා නැහැ. ඒ කලාපය අනිත් කලාපයෙන් වෙන්ගෙන වෙන් කරන්නේ කුමකින්ද? ආකාශ ධාතු. ඒ නිසා තමයි අපි මේ අභිධර්මාර්ථ සංග්‍රහයේදී ආකාශ ධාතුව ගැන ඉගෙන ගත්තේ. ආකාශ ධාතු පරිච්ඡේද රූපං නාම. ආකාශ ධාතු කියන්නේ පිරිසිදු නැහැ. දෙත් දෙක නැහැ. ආකාශ කියන්නේ කිසිවක් නැති. එතකොට ඒකෙන් කෙරෙන්නේ අර රූප කලාප වෙන් කිරීම. රූප කලාප වෙන් කිරීම. සුද්ධාස්තකයේ තුල නැහැ. සුද්ධාස්තකයේ තුල නැහැ. ඒ කියන්නේ සුද්ධාස්තකයේ කියන එක එකට බැඳුණු රූප කලාප. ඒ කලාපය අනිත් කලාපයන්ගෙන් වෙන් කළ හැකි. ඒක වෙන්නේ ආකාශ භාග. දැන් ඔය හාල් ඇටයක් ගන්න. පහල් ඇටය අපිට පේන හැටියට ඒක ඝන දෙයක් නේ. උඩු ගාන නේ නේද? අපි වතුරේ දැම්මම. ඒක තේනවනේ. මොකද පෙඟෙනවයි කියන්නේ? පෙඟෙනවයි කියන්නේ මේ ආකාශ ධාතු කියන ඒ සිදු වලින් වතුර දී ගන්නවා ඇතුළට වඩ. ඒ නිසා එතන එහි තිබෙන රූප කලාප අතරේ ආකාශ ධාතුව පරිපි. එදී ඒ රූප කලාපයේ කොයි තරම් සූක්ෂම එකක්ද? තාම සූක්ෂමයි ඒක අපේ ඇහැට පෙනෙන එකක් නෙවෙයි. රූප කලාපයේ කියන එක අපේ ඇහැට පෙනෙන්නේ නැහැ. ඒ තරම් සූක්ෂම එකක්. අනේ මේ රූප කලාප අප්‍රමාණ පිළිනවා අපේ ශරීරෙහි. ප්‍රමාණ රූප කලාප. ඒ ප්‍රත්‍යයන්. හරි කොටස්. ඒ කියන්නේ දැන් බිනෙන රූප කලාප, දැන් නැති වෙන රූප කලාප. ආයු ගෙවි ගෙවි පවතින රූප කලාප කියලා එහෙම ප්‍රභේද තිබෙනවා. නමුත් ඒ හැම රූප කලාපයක්ම ඊට ආයත ආයු කාලය ගැවෙත නැති වෙනවා. ඒ නැති වෙන නිසා තමයි යම්කිසි දවසක අපේ ශරීරයේ පිළිබඳ අඩුවකුත් පෙනෙන්නට ගන්න නේ. බොහෝ කල් ජීවත් සිටින කෙනෙක් වෙතෝ කල්යාවකදී අඩු වීමකුත් තේ. සමහර ශරීරවල නම් මේ තරම් ඒක තියෙන්නේ නැහැ. මේ වන්නේ මේ රූප කලාප ඇතිවීම පවා ක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙන්නේ අර ශරීරය කියන්නේ අර විරාපත් වෙන ස්වභාවයේ හේතුවට. දැන් දිරීමේ කියන එක කුමක් පිළිබඳවද තිබෙන්නේ? ඒ දිරන බව රූප පිළිබඳවම නේ. රූපයන්ගේමයි මේ ජරාව කියන්නේ. නාමයේ ජරාව තිබෙනවා. ඒ නාම ජරාවේ කියන එක ක්ෂණක්ෂණෙහි සිදුවෙනවා. ඒ වගේම මේ ධර්මයන්ගේ තිබෙන ජරාව කල්‍යාණක දීත ප්‍රකට වෙනවා. ඒ නිසා මේ දැන් මුලදී එක කාලයකදී සිතේ තිබුණු ඒ ජවයේ ශක්තිය අවිගත වෙනකොට වෙනස් වෙනවා. වෙනස් වෙනවා. දැන් ස්මරණ ශක්තිය කියන ඒ ස්මරණ ශක්තිය කියන්නේ අනිකක් නෙවෙයි මේ සංඥා විචය. සංඥා. ඔය සිහියම නෙවෙයි. සංඥාව. දැන් අපි ඉගෙන ගන්නවයි කියන්නේ. ඒ ඉගෙන ගැනීමේදී අපට උපකාරව පවත්නා ධර්මයේ සංඥා. සිත නැතුව ඒ උපදින්නේ නැහැ. නමුත් ඒක සංඥාවේ කෘත්‍යය තමයි. එතකොට අපි ඒකෙන් කරන්නේ මොනවද? යම් යම් දෙයක් දැනගන්නවානේ. දැනුම් සම්භාරය. ඒ අපි කියනවානේ මේ බොහොම උගත් කෙනෙක් කියන්නේ. ඒ උගත් කෙනෙක් කියන්නේ යම් යම් ශාස්ත්‍ර ධර්ම පිළිබඳව දැනගත් කෙනෙක්. ඒ දැනගැනීමේ කියන එකෙන් ඔහු කලේ කුමක්ද? තමන් සංඥා ස්කන්ධය ගොඩගහගත් සංඥා. ඉතින් මේ සංඥාව, ඒ කියන්නේ සංඥාව හරියට යම් කිසිවක් අර පෙට්ට ගමක අසුරලා තියෙනවා වගේ. ඕන කෙනෙක් දැන් අපි දන්නා අසුවල් දේවල් එහෙම ගොඩ ගහලා තැන්පත් කරලා තියෙනවා. අසුවල් කැනට අඳින්නට දෙයක් කියලා ඉතින් අපි ඇදලා ගන්නවා. අපි දන්නවා තියෙන එතනින් ඇදලා ගන්නවා. ඒ වගේ මේ සංඥාවෝ ඒ අවස්ථාවවලදී මත් කරගන්නවා. මත් වෙනවා. සංඥාවේ කෘත්‍යය තමයි මේ අපි දැන් ඔය සමහර විටක යම් කිසි දෙයක් ඉගෙන ගත්ත දෙයක් නිර්වමන අවස්ථාවේදී ඇදලා ගන්න. ඒක සිහියෙන්ම නෙවෙයි, සිහියක් ඕන කරනවා තමයි. නමුත් සංඥාව නැති එක කරන්නට බැහැ. ඒක සංඥාවේ කෘත්‍යය. ඒ නිසානේ ආකාර ගහනන් සංඥා සා සංජානන ලක්ෂණා කියලා එන්නේ. ආකාරයේ ගැනීම සංඥාවයි, එයින් කෙරෙන කෘත්‍යය තමයි සංජානන. සංජානනයේ තමයි එහි ලක්ෂණ හැඳිනීම සංජානනය. ඉතින් ඒ සංජානනය හරියට ප්‍රජානනය වගේ පේනවා. ප්‍රජානනය කියන්නේ ඇති සැටි ගැනීම. ප්‍රජානනය. ඒ නිසා ප්‍රජානාතික. ප්‍රජානාති කියන්නේ ප්‍රඥාවේ කෘත්‍යය. ප්‍රඥාවේ වෙන ප්‍රඥාවටත් එහෙම ගැනීම කෘත්‍යයක් තිබෙනවා. සංඥාවටත් එහෙම දැනීම් කෘත්‍යයක් තිබෙනවා. විඥාණයටත් දැනීම් කෘත්‍යයක් තිබෙනවා. නමුත් එකම දැනීම නෙවෙයි, එක සමාන දැනීමක් නෙවෙයි. නිල් කහ සුදු රතු කළු පොඩ මහත් ඔය ආදි වශයෙන් හැඳිනීම කරන්නේ සංඥාව. ඊට එහා සංඥාවෙන් කරන්නේ නැහැ. ඊළඟට විඥාණයෙන් ඊට වඩා දැනුමක් තියෙන. ප්‍රඥාවෙන් තමයි ඇති සැටි දැනීම. ද විඥාණය සංඥාවත් එක්ක එකතු වෙලා අපරවටන. විඥාණය අපරවටනවා එහෙම. සංඥාවත් සමග එකතු වෙනවා. එකතු වෙලා විරති වෙන මිරිඟුව අපට ජලයක් සේ පෙන්නනවා. අන්න අතන වතුර තියෙනවා. දැන් මෝ එහෙමනේ රැවටලා දුවන්නේ. නේ? එනේ එහෙම දුකු කල්හි සමහර විට මිනිසුන් උනත් හිතන්නට පුළුවා. මෙතන වතුර නැතුණාට අතන අරපැත්ත වැහැලා ගැටි. ඒ මිරිඟුව දැක්ක. එනේ මිරිඟුව අපව රවටන. එතන තියෙන මිරිඟුවක් වතුර නෑ. නමුත් වතුරක් නෙන්න අපට පෙන්නන. ඉතින් සංඥාවෙන් මේ හැඳිනීම කරන අර ජලයේ කියලා. ඒකට විඥානයත් එකතු වෙලා මේ රැවටීම තවත් ආහුරු කරනවා. පජානනය කියන එක තියෙනවා නම් ඒ දුටුපපින් එතන වතුරයි කියලා එහෙම නිගමනය දෙන්නේ නැහැ. පජානනය මේක කරන්නේ. පජානනය නම් මෙතන මොනවද තියෙන්නේ? ඇත්තටම වතුර තිබේද බලනවා. සොයනවා දැනගන්න. ඊළඟට විස්තාවට කරේනවා මේ ජලය නෙවෙයි. මෙතන අපව රවටපු එක. ඉතින් ඒක අපේ මේ පංචස්කන්ධයේ පිළිබඳවත් හොඳ නිදර්ශනක් නැත්නම් හොඳ කාරණයක් තේරුම් ගන්නවා. පංචස්කන්ධයේ පිළිබඳව අපිට තිරෙනවා වැරදි සංඥාවක් නැත්නම් වැරදි සංඥා තුනක්. නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව. ඔන්නම් තවත් එකක් ඉදිරි කරක හැකි එකකට කළ යුතුයි සුභ සංඥාව. අසුභයේ සුභ සංඥා, අනිත්‍යයේ නිත්‍ය සංඥා, දුක්ඛයේ සුඛ සංඥා, අනත්ත්‍යයේ අත්ථ සංඥා. එයා අපට තිබෙනවා. එයා අපට තිබෙනවා. ඉතින් එහෙම බලන විට අපි මේ සංඥාවට රැවටිලා නැත්නම් ඒ සංඥාව නිසා රැවටිලායි. මොකද අනිත්‍ය දෙයක් අපට නිත්‍යසේ දක්වනවා. දුක වූ දෙයක් සැපක් සියයේ දක්වනවා. අසුභ වූ දෙය සුභ දෙයක් සේ දක්වනවා. අනාත්ම වූ දෙයක් ආත්ම සේ දක්වනවා. එහේ මේ හැමතැනම රවුම් ගහන්නේ නැතුව උනත් අපිට මේ හිසකේ ගැන සලකත හැකි. බොකුතු හිසකේ මේ වර්ණවත් හිසකේ දැකලා අපි කියනවා කේශ කල්යාණයෙන් යුක්තයි බොහොම ලස්සන හිසකේ. එමේ හිසකේ දැකලා ඒ හිසකේ නිසාම කෙනෙක් රූප සෞන්දර්යයෙන් යුක්ත සුභ ආරම්භයක්සේ ගන්නවා. ධාරයක මිනිසෙක් අසුභ කෙරණුවක් කෙරණියක් දැකලා නේ ඇස් දෙක ගැන ඔබ ඇස් දෙක මේ තරම් ලස්සනයි මොකටද මගේ මේ ඔබ මේ තරම් මේ ඔය වර්ණනාවක් කරන්නේ ඇස් දෙක ගැන. ආ එහෙනම් මේ කාර්යයන්ද කියලා දුන්න දලවා. ඉතින් ඒ සංඥාවෙන් අපව රවටන එකට සුභයි කියලා රවටන. ඒකමනේ අර වංගී සහම්දුරවන්ට සිදුුණේ ආනන්ද හම්දුරන් සමග ඉඳපාතේ වැඩි වංගී සහම්දුර ස්ත්‍රියක දැකලා ඇතිවුණු කාමරාගයේ නිසා දැවෙනවා දැවෙනවායි කීවේ. කාමරාගයෙන් ඩයිහාරි චිත්තන්නේ පරිඩයිහති සාධු නිබ්බාපනං රූහි අනුකම්පාය ගෝතම එමි විලාසිතේ. එනි මොකද මෙහෙම උනේ කියන එක දැක්වා. සංඥාය විපර්යේසා චිත්තංකේ පරිඩයිහති. සංඥාය විපර්යේසා සංඥාවගේ තිබෙන විපර්යාසෙනි. සංඥා විපර්යාසය. ඒක සංඥා විපල්ලාසික. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ධිට්ඨි විපල්ලාස. ආනේ සංඥාවේ විපර්යාසයෙන් නැතන් වරදවාගත් පෙරලිකොට පෙරලාගත්ත. ඒ කියන්නේ නියම තත්ත්වයේ නෙමෙයි ඒක හරවලා ගත්තේ. ඒක විපල්ලාසය කියන්නේ. නැතන් දකිය යුතුව තිබුණේ සුභ නෙවේ අසුභ බව. මොනවාද තිබෙන්නේ? කේසා ලෝමා නඛා දන්තා තචෝ. පිළිකුල් කටයුතු නේ? ඒ දුර්ගන්ධය හමන ස්වභාවය ඇති අපවිත්‍ර දෑ නේ? මේ බොහොම ලස්සනයි කියලා ගත්තා. ක්‍රියයි කියලා. සංඥා විපර්යේසා චිත්තං තේ පරිදයිහති. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංතං. ඒ නිමිත්ත අත්තරින්ද සුභ වශයෙන් ගත්ත එයයි මේ රාගයට හිත වෙලා දෙන්න. රාගයේ දැනවීමට හේතු වූයේ එයයි. අසුභාය චිත්තං භාවේහි අන්න ඉගෙනවා. සිතේ වැඩි යෙත් නිසෙයි. අසුභාය අසුභ වශයෙන් වඩන්න. ඒකග්ගං සුසමාදිත ඊළඟට අනිත්‍ය වශයෙන් බලන්න. ආත්ම වශයෙන් බලන්න තියපා. එහෙම කළොත් ඔබගේ රාගය දුරු යනවා ඇතිනේ. එහෙමනේ කීවේ. මා ඩයිහත්ෝ පුනක් පුනං කියලා අන්තිමට කීවේ. නැවත නැවත දැවෙන්නට පාසු. නැවත නැවත දැවෙන්නට. අන්න ඒ විදිහට අර ඒ රාග වශයෙන් ඇලෙන්නට හේතු වන්නේ සුභ වශයෙන් ගැනීම. සුභ වශයෙන් ගැනීම. සුභ වශයෙන් ගන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ නිසා දැන් කෙනෙක් හිතනවා සමහරව එහෙම ලියලා තියෙනවා දැක් මට මේ ළඟදී මේ පොත දැන් ජීවතුන් අතර නැති කෙනෙක් ලියපු පොත පළකිරීමට ඒක බලන්න අභිධර්ම පොත ඉංග්‍රීසියෙන් තියෙනවා ඉතින් සමහර ඒවා සාකච්ඡා කරනවා හරි නෑ වැරදි ඒ වැරදි වන්නේ ලෝභය කියන එක ඒ සිත් ඇතිවීමට ප්‍රධානම කාරණේ ඒ සිතේ ඇති ප්‍රධානම කරුණසේ දක්වනවා නැත්නම් ඒ නිසාමයි මේ සිත ඇතිවන්නේ දැන් ලෝභ මූල සිත ඇති වෙනවනේ ඒ ලෝභ මූල සිත ඇතිවන්නේ ලෝභයම නිසා කියලා එහෙම දක්වන ඒක ගැන මේ විදිහට සාකච්ඡා කළොත් ඒක ඒක හේතුකය දෙයක් වෙනවා ලෝභ නිසා නේ ලෝභය ඇති වූයේ අයෝනිසෝ මනසිකාරය නිසා අයෝනිසෝ මනසිකාරය නිසා ඒ අයෝනිසෝ මනසිකාරය කියන එක ලෝභය, ද්වේෂය, මෝහය ආදී කොට ඇති සියලුම අකුසල ධර්මයන් මතු කිරීමට හේතු වන කරුණ. අයෝනිසෝ මනසිකාරය. ලෝභය ඇතිවීමේ ශක්තිය අපතුල තිබෙන. ද්වේෂය ඇතිවීමේ ශක්තිය අපතුල තිබෙන. මෝහය ඇතිවීමේ ශක්තිය අපතුල තිබෙන. ලෝභය ඇතිවීමේ ශක්තිය අපි රාග කාම රාගාංශය භව රාගාංශය කියන අංශය දෙකක් හැටියට දැනගෙන දැනගන්න. ද්වේෂය ඇතිවීමේ ශක්තිය අපතුල තිබෙන ඊට කියනවා පටිඝාංශය. මෝහය ඇතිවීමේ ශක්තිය ඊට කියනවා අවිද්‍යාංශය. මේ අංශයේ ධර්මයන් තියෙනවා. එහෙනම් එහෙමනම් කියත හැකි මේ අංශය නිසායි මේ ඇති වුනේ කියලා. අංශය එහෙමනම් කුසල් ඇති වෙනවා අපිට. කුසල් ඇති. කුසල් උපදවපු හේතුව කුමක්? කුසල් උපදව. කුසල් උපදවපු හේතුව એટલે අපි කියන්නට ඕනේ අලෝභයයි අද්වේෂයයි. නෑ, ඒක නෙවෙයි. ඒ අලෝභ අද්වේෂ උපදිනවා තමයි අකුසල් සිතේ. නමුත් කුසලයේ උපන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒකයි සැලකිලි. අයෝනිසෝ යෝනිසෝ කියන මේ දෙක ඉතාම වැදගත් තැනක් මේ ධර්මයේ තරම්. ඒක හරියට තේරුම් ගන්න. යෝනිසෝ මනසිකාරයෙන් ඉත්‍රිය කියන්නේ හැම විටම යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ හරි පැත්තට සිත යොමු කරන එක. හරි පැත්ත. දැන් ඒක තමයි මේ භාවනාවේදී කරන්නේ. භාවනාදී කර භාවනාවේදී කරන්නේ ඒකයි. දැන් සමහර විටක ඔය ගුරු මා දන්න ගුරුවරු සිටියා භාවනා උගන්වන ගුරු මහාමුදුරුවෝ සමහර අය ඒ කර්මස්ථානෙ වඩලා දිනපතා පාඩම් දෙන්න තෝනේ Tamange ඒ භාවනාව පිළිබඳව තමගේ අත්දැකීම් කියන්නේ ඒ ගුරුවරයාට කියන්නේ සමහර විට සමහර කෙනෙක් Tamange භාවනාව ඉතාම හොඳට කෙරුණයි කියා බොහෝම සතුටට පැනිනා ඒ හාමුදුරන්ට ගිහිල්ලා කියනවා. ඊගම හාමුදුරුව ලෝභ දෝෂ මොහ ලෝභ දෝෂ මොහ භාවනා කරලා නැ ගිහිල්ලා භාවනා කරන්නයි කියලා යන්නේ. ඒ මොකද? තමන් දන්නේ නැහැ සමහර විටක තමාගේ මේ යෝනිසෝ මනසිකාරය කියන එක නැති වෙලා වෙන දෙයක් ගැන හිත හිතා ඉන්නවා. ඒ වෙන දෙයක් ගැන හිත හිතා ඉන්නවයි කියන්නේ සමහර විට භාවනා කරන අයට යම් යම් දේවල් දක්වට ලැබෙන අධ්‍යක්ීම් වශයෙන්. ඒ අය යෝනිසෝ මනසිකාරයෙන් යුතුව නොසිටීම හේතු කොටගෙන. ඒ කියන්නේ මේ වේලාවේ ඇති කරගත යුතු යෝනිසෝ මනසිකාරය. ඒකට තව නොයෙක් ඒවා හේතු වෙනවා. තමන් එක කාරණයක් තමයි මේ ධර්මය දැනගත් බව බොහෝම උදව් වෙනවා. අනිත් එක ඒ ධර්ම ස්වභාවයන් තේරුම් ගන්නට පුළුවන් වෙන්න. දැන් එහෙම දෙයක් දැක්කම එක වරකම ඒක භයානක දෙයක් නෙවෙයි නම් කෙනෙක් දකින්නට ආසා කරන දෙයක් නම් මොකක්ද ඇතිවන්නේ? ලෝභය ඇති වෙනවා. ඒ කියන්නේ ආසාව ඇති වෙනවා. එතකොට මේ මෙහි කිරීම අමතක වෙනවා. මේ විහාම බලාගෙන ඒ නැවත නැවත දකින්නට කැමති ඇති වෙනවා. යොන්සෝ මනසිකාරයේ ඇති කෙනෙක් නම් මොකද කරන්නේ? මේ ඇති වුණු අරමුණ පිළිබඳව දැකීමක් සිදු වුණා. මෙහෙම දෙයක් දැක්කා. දැක්කා නැත්තම් දැක්කේ. දර්ශනය. ඒක මෙනෙහි කරනවා මිසක් ඒ ගැන ඇලීම ඇති කරන්නේ නැහැ. සමහර විටකේ ඇලීම තමන් නොදැනුවත්වමත් වෙන්නට පුළුවන්. දැන් සමහර විට අපි සමහර අය සමග වෙන අයත් සමග කතා කරනවට වඩා කතා කිරීමට තිබෙන ආසාවක්. එහෙම ඇති වෙනවා සමහර විට. ඉතින් බොහෝ විට මේක වෙන් කරගන්නට බැරි වෙනවා. මේ මා තුළ ඇතිව තිබෙන ඔහු කෙරෙහි පවත්නා ලෝභයේ සාධනේ. නැත්තම් මේක මෛත්‍රියක්ද? මෛත්‍රියයි ලෝභයයි දෙක බොහොම මාරු වෙලා යන දෙක. ඈ? නෑ ඒ දෙකම නොවන්නත් පුළුවන්. නේ? ඒ දෙකම නොවන්නත් පුළුවන්. බොහෝ විට ඒ දෙක නේ දැන් සමහර විට කෙනෙකුන් තවත් කෙනෙකුට ඇතිව වෙන කැමැත්ත. කැමැත්ත යම් යම් කරුණු නිසා. කරුණු නිසා වෙන කෙනෙකුන් සමග කතා කරනවට වඩා වෙන කෙනෙකුන් දැකීමට කැමති වෙනවට වඩා තවත් කෙනෙකුන් දැකීමට කැමති. සමහර විට ඒ තැනත්තාගෙන් වෙන්ව යන එකත් තමන්ට දුක. පිටට අමාරුව. දැන් කියනවානේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියලා. ප්‍රියයන්ගෙන් වෙන්වීම. අනේ වෙන් වෙන අවස්ථාවේදී වුවත් දැනගන්නට පුළුවන් තමන්ට ඇති උනේ කලින් ඇතිව තිබුනේ මෛත්‍රියක්ද එහෙම නැත්නම් ලෝභයක් කම්පාවතුද? කම්පාව. මං කියවද කම්පාවක්. කම්පා කනගාටුවක් ඇන්දි වෙන්න පුළුවන් සමහර විට. ඇයි? ඔව් වෙන්න පුළුවන්. දැන් ඒ තත්ත්වය අපි ඉක්මවලා නැහැ නේ. දැන් මම මේ ඔක්කොම දේවල් නිදහස් වෙච්ච කෙනෙක් කියලා හිතන්න එපා. කවුරුත් එහෙම සැලකිය යුතු නැහැ. මම තාම ධන බහල ප්‍රත්‍යඥ ස්වභාවයේ සිටින කෙනෙක්. නෑ මේ අප කාහට වුණා. ඒක මම කෙනෙකු පිළිබඳව නෙවෙයි කියන්නේ. මේ ධර්මයේ තේරුම් ගන්න. ධර්මයේ වශයෙන් සලකන විට කෙනෙකු තුල තවත් කෙනෙකු පිළිබඳව ඇතිවන හැඟීම. එහෙම අයට සමහරෙකු ළඟ තබාගෙන කය ගණන කතා කර කර hina වෙවි සිටින්නට පුළුවන්කම තිබෙනවා. කාලය ඉක්ුත් වෙලා ඉවත් වෙන්නට අවස්ථාව කැමිනි කල්ුවත් ඉවත් වන්නේ කැමැත්තකින් නොවේ. එහෙමද? ඒවා මොනවද? ලෝභය, ඒක රාගය. ඉතින් ඒක අපිට දැන් රාගය නැත්නම්, ලෝභය නැත්නම් ඒ හේතු කොටගෙන ඇතිවන කනගාටුව ඇතිවෙන්නට බෑ. ඒ කියන්නේ තෘෂ්ණාව නිසා තණ්හාය ජායති සෝකෝ කියන්නේ තණ්හා. දැන් අපේම කෙනෙකුගේ වියෝගයකදී අපි බොහොම ඇලුම් කරන සමහරට අපි ගරු කරනවා. එහෙම කෙනෙකුගේ වියෝගයක දීවුවා ඔහු කෙරෙහි අපතුල පවත්නා වූ ඒ ගෞරවය පමණක් නෑ. අපට තිබෙන ඇල්මතු ලෝභයෙන් ඇල්ම නැති කෙනෙක් නෙවෙයි. ඇල්මතුත් තිබෙන. ඒ ඇල්ම හේතු කොටගෙන අපට කඳුළු වැගිරෙන්නට පුළුවන්. ඉතිගසන්නට ඉඩ තිබෙනවා. සමහර විටක ගැළපෙන්නටත් පුළුවන්. මොකද එහෙම වන්නේ? ඒ පුද්ගලයා කෙරෙහි ඇතිවන මෛත්‍රිය නිසා නම් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා කෙරෙහි ඇතිවන විශ්නාව ලෝභය නිසා. ඉنسان දැන් පාරේ ඔය කනත් කිත්තුව සිටින කෙනෙකුට නම් හැමතිස්සෙම මෙත්තු පහෙන් පහට විතර පෙරහැරවල් යනවා දකින්නට ලැබෙනවා නේ මිනි පෙරහැරවල්. ඒ අය අඳන වෙයි එතනින් එක නැහැ. නම් තමන්ගේ කෙනෙක්ගේ එහෙම එකක් නම් වුණේ උනේ. එතකොට අඳනවා, වැළපෙනවා, කඳුළු සලනවා. මොකද මේ? සංහාව සංහාය ජායත. ඉතින් අන්න ඒ වගේ වෙන් කරගන්නට පුළුවන් කම. හැම ධර්මයක් පිළිබඳවම අපිට තිබෙන්න ඕනේ. ඒකෙන් ඒ කියන එක නම් ඒ නිසා අදහස් කරන්න දෙපා. මේ ඔක්කොම නැති කෙනෙක්ගේ කතා කරන්නේ. ඒක එහෙම ගත්තොත් වැරදි. ඉන්නේ ඒක කියන්නත් පුළුවන්. දැන් සමහර අවස්ථා තියෙනවා මා දන්නවා. මට හොඳට ඒ සමහර පිටක ඒ අපේ ගුරු හාමුදුරුවන් පිළිබඳව. ගුරු හාමුදුරුවන් පිළිබඳව පමණක් කියයි මේ ඒ ආගමික කටයුතු සම්බන්ධව බොහොම උනන්දුවක්ගෙන කටයුතු කරන ඇතැම් පුද්ගලයන් පිළිබඳව සිහි වෙලා කතා කරන විට ඔවුන්ගේ ගුණ කියන විට බොහෝ විට මාත එහෙම මේ කතා කරගන්නට බැරි වෙනවා. සමහර විටක කඳුළු ඇහැට එන අවස්ථා තිබෙනවා. ඒ අය කෙරෙහි තිබෙන මෛත්‍රිය නෙවෙයි එතෙන්දි තියෙන්නේ තර ලෝභය. මොකද අපගෙන් ඉගත්ව ගියා. ඒකනේ දැන් ඒක හොඳ එකක් නෙවෙයි. ඒක නම් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදා ආනන්ද ශෝක කරන්නට එපා කියලා. හැම ඇතිවන හැම ධර්මයක්ම නැති වෙනවා. හැම ධර්මයක්ම නැති. දැන් එහෙම අවස්ථාවක් තියෙනවා. සමහර විටක කරුණු සහිත ඒක හුදට තමන් දැනගන්න ඕනේ. එහෙම අවස්ථාවක් තියෙනවා කඳුළු සෙලීමක් නොකළ හැකි. මට එහෙමත් තිබෙනවා දෙයක්. මගේ මෑණියන්ගේ මරණයේදී මගේ පියාණන්ගේ මරණයේදී මගේ ඇයට කඳුළු ආවා. අද නෑ මම මේ කෙලෙදි හැම සත්කාරයක්ම කළා, උපකාරයක්ම කළා. ඔක්කොම කළා නමුත් මට අඬන්න බැසිලු නේ. වෙනකත් තබා අඬන, අඬන්නට ලෑස්ති වෙන. ඉන්නවනේ අපේ සහෝදරියෝ කිව්වා අඬන්න දෙපා. අපි කරන්න ඕනේ දේවල් කළානේ. මැරණේක ස්වභාවය. අපි ඒ විදිහේ අනිත්‍යයටත් අවවාද අනුශාසනා කරනවා. එහෙම තැන්වලදී අඬන්න දෙපයි කිය. ඒ නිසා අඬන්න දෙපයි. අඬන්න කවුද? ඔව්. පුළුවන්නේ ඔය තමන්ගේ කියන්නේ මේ තමන්ගේ කමයි කියන්නේ ඒක ලෙහෙසි එකක් නෙවෙයි අත්හරින්න. මරුණක් තිබෙනවනේ ඒක. මරුණක් නේ ඉන්න අයට නෙවෙයි. මැරිලා ගියා අයට. මැරිලා ගියා අයට තමන්ගේ කම තිබෙනවා. ඒ නිසා මේ ගෙදරට එන්නේ. ඔව්. ඒ තාත්ම භාවයක් එහෙම ලැබුවම ආපහු එන්නේ. තමන්ගේ දුවට තිබෙන ආදරේ නිසා, පුතාට තිබෙන ආදරේ නිසා ආපහු එනවනේ. සමහර විටක ඒ අය ඇවිත් කරදර කරනවා. එතකොට දුවගේ පුතාගේ මේ හිතේ තිබුණු ආදරේ එතකොට පැනලයක්. නේ? ඒ කියන්නේ සමහර මන්ත්‍රකාරයන් කට්ටඩියෙන් ගෙන්නලා මන්ත්‍ර කරලා බෝතලයකට දාලා ඇදේ ගහලා මුද දාන්න ඕයි කියන්නේ. එහෙම කරන අය සිටිනවා. අන්න ඒක තණ්හාවෙන් තමන්ට සිදුවන විපත. ඒව තේරුම් ගන්නට ඕන. ඒව තේරුම්ගෙන උත්සාහ කළ යුතුව තිබෙන්නේ මේ තණ්හාව ප්‍රධාන කොට ඇති ඒ ක්ලේශ ධර්ම වලට පහර දෙන්නේ පහර දෙන්නේ. දැන් මොකද මේ අභිධර්මයේ රූප පිළිබඳව අපි ඉගෙන ගන්න. අපි අහමු මේ ප්‍රශ්නයක්. රූප කියලා අපි ඉගෙන ගන්නවා. මේ ගොඩක් තියෙන එක මොකටද මේ වෙන් කර කර ඉගෙන ගන්න. මේ පටිවිද ආපෝ මේ තේජෝ මේ වායෝ මේ චක්කුසෝත ධාතු දිවාකාය ඉතිභාව තුම්භාව ජීවිත. මේව මොකටද මේ දෙතුවේ? දෙතුවේ මත මේ එකයි කියලා ගැනීම නිසානේ මේ ඔක්කොම විපත්තිය. මේ එකයි කියලා ගත්තා හන්ද මේ මමයි මේ මගේයි කියලා ගන්නවා. එහෙම ගන්න හේතුවන්නේ මේ වෙන්කොට නොබැලීම නිසා. වෙන්කොට නොබැලීම නිසා. ඒ නිසා වෙන් කරන්නේ. වෙන් කරා. දැන් මේ ගේ කියලා. අපි වෙන් කරලා බැලුවොත් මෙතන මොනවාද තිබෙන්නේ? මේ ගයක් කියලා හදාගත්ත ගන්නට අපි යොදාගත්ත ද්‍රව්‍ය සම්භාරයක් තියෙනවා. ගඩොල් ගේද? හුණු ගේද? බදාම ගේද? සිමෙන්ති ගේද? මේ එකක්වත් ගේ නෙවෙයි. මේ ඔක්කොම එකතු වුණාම ගේ. අන්න ඒ වගේ අපිට තිබෙන මේ ස්තම්භ වල රූපාදිය දෙන්නේ කළාම එතන මෙරි මේ මමද මේ මමද මේ මමද මේ මමද කවුරුත් එතන මම නැහැ. නමුත් එක එක අවස්ථාවලදී අපි එකිනෙකක් මමයි කියලා ගන්නවා. නේ? දැන් කවුරු හරි කියනොත් Tamange තියෙන ශාරීරික වර්ණය සලකලා මම සුදුයි කිව්වොත් ඒක නැත්තා මේ සුදුයි කියන වර්ණයට නේද මමයි කියන්නේ. ඒ වර්ණය අයින් කළොත් එතන මම නේ. ඒ වගේ මම උසයි කියන්නේ. මේ උස්ව ගොඩ නැගිලා තියෙන ගඩොල් ටික නිසා. නේ රූප සංඛ්‍යාත ගඩොල්. නේ උස්වලා ගොඩ නැගිලා තියෙන. ඒ නිසා කියනවා මම උසයි කියන්නේ. අන්න එහෙම අවස්ථාවලදී මම කියලා කියන රූපේ. ඒ රූපය මමද කියලා බලන්න මේක බෙදෙනවා. පඨවි ධාතුව මමද? ආපෝ ධාතුව මමද? තේජෝ ධාතුව මමද? ඒක ධාතු. එහෙනම් ඒවා ඇති උනේ කොහොමද? කොහොමද ඒවා පඨවි ධාතුව ඇති වෙන්නේ? ඒ ඇතිවීමේ හේතු තියෙනවා. කර්මයෙන් එකක්, සිතේ එකක්, ඍතුවේ එකක්, ආහාරේ එකක්. ඒක නෙමේ මේ සමුත්ථානවලදී ඉගෙන ගන්න. මෙන්න මේ ඉගෙනීම කුමකට උදව් පිසද කරන්නේ? මේ පාඩමේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහිම 9 වෙනි පරිච්ඡේදය සමත විපස්සනා භාවනා පිළිබඳ. සමත විපස්සනා භාවනා පිළිබඳවයි. මේ බෙදීම් ආදිය අවශ්‍ය වන්නේ මොන භාවනාවටද? විපස්සනා භාවනා. විපස්සනා. ඒ සඳහායි මේ බෙදීම කරන්නේ. එහෙම නැත්නම් නොබෙදයි තැත්තියක්. නොබෙදා ඉන්නද පුළුවන්. ඒ බෙදීම කරන්නේ මොන දර්ශනය උපදවන්නද? අනාත්ම දර්ශන. අනාත්ම දර්ශන ප්‍රධානාකේකනේ ලෝකයේහි අනිත්‍යයි කියන එක. කෙනෙක් ඒක ගැන විතරක් නොසිතුවත් ප්‍රකට කාරණයක් නේ. ගහේ කොළ ඉදිලා වේලිලා ගැටෙනවා. එහෙම දැක්කමත් කෙනෙකුට හිතට හැකියි අනිත්‍යයි කියන්නේ. කොළේ ඒ විදිහටම තියෙන්නේ නැතුව වෙනස් වෙලා ඉදිලා වැටුණා. අනිත්‍ය නේ. අපේ ශරීරය ගැන වුණත් එහෙම හිතට හැකියිනේ. එකාකාර පැවැත්මක් නැහැ. හිසකේ සුදු වෙනවා, දත් වැටෙනවා, අම රැලි වැටෙනවා. ඒවාට ප්‍රතිකර්ම කළා. හිසකේ සුදු වෙනකොට ගල් දිගෑවක් ඈ එම් ගෑවක්, දත් වැටෙනකොට දත් දැම්මත්, සමහර විට අත්පා නැති වෙනකොට ඒවාට කුපීම ඒවා දැම්මත් ඒ අදුව වෙලා නේ කන්නල යාම එහෙම එහෙම දැම්ම ඒක වෙලා තියෙනවා. ඒක නැහැයි කියන්නට නැහැ. ඒ தත්ත්වයේ සිදු වෙනවා. ඒ නිසා අපට වෙන වෙන අය ගැන පමණක් නෙවෙයි තමා ගැනම කලකන විට අනිත්‍යයි කියන එක තේරෙනවා. දැන් තමාගේ තිබුණු ශරීර ශක්තිය අඩු වෙනවා. යම් කිසි ක්‍රියා ශක්තියක් තිබුණා නම් ඒක අඩු වෙලා තියෙනවා. මේ අනිත්‍යය ප්‍රකටන තැන් අවස්ථා තමයි උනත් ඒක වැටෙන්නට පුළුවන්. දුකයි කියන එක, දුකයි කියන්නේ දුක් වේදනාව ගැන පමණක්ම නෙවෙයි. දුකයි කියන එක දුක් සත්‍යය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ. දුකයි කියන්නේ ඒ දුකේ තිබෙනවා සංස්කාර දුක්යක් තියෙනවා, විපරිණාම දුක්යක් තියෙනවා, ඊළඟට දුක්යක් තියෙනවා. මේ දුක්ඛ දුක්ඛය තමයි අපිට හොඟක් තේරෙන්නේ වැටෙන්නේ. දුක්ඛ දුක්ඛය කියන්නේ කායික දුක, මානසික දුකයි කියනවා. තව විදිහකින් කියනවා නම් දුක්ඛ සහගත කාය විඥානේ, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සංඛාරිත කියන මේ සිද්දක නිසා ඇතිවන ඒ සිද්දකේ උපදනා වූ දෝමනස්ස වේදනාව ඒක තමයි මානසික දුක්ඛය. මේ දෙක අපි බොහොම පිළිකුල් කරන අපි නොකමැති දෙකක් තමයි. මුතන දෙකටයි අපි දුකයි කියන්නේ. නමුත් එහෙම නෙමෙයි මුළු පංචස්කන්ධයම පංච උපාදාන ස්කන්ධයමයි දුක. එහෙම නෙවෙයි. මොකද දුක් කියන්නේ පිළිකුල් විසරු කියන එහෙම තේරුමක්. පිළිකුල් කටයුතු කියන සබ් තේරුමක් තිබෙනවා. දුක් කියන්නේ දැන් ඒ දුක් කියන උපසර්ගයේ එහෙම අවස්ථාවලදී එද. ඊළඟට හ කියන එකෙන් දක්වන්නේ හිස් කියන තේරුම. දැන් අහසටත් එහෙම හ කියන එකෙන් එන නමක් තිබෙනවා. එතකොට ඉලිකුල් කටයුතු හිස් ස්වභාවය. නමුත් ඒ හිස් ස්වභාවය අපි ගන්නේ මා කියලා මම කියන. එදින මේ දුක දක්වනවා ඊලනාර්ථය, සංකතාර්ථය, සංකාපාර්ථය, සංකතාර්ථය, විපරිණාමාර්ථය. එහෙම හතරක් දක්වනවා. ඊලනාර්ථය. ඊලනාර්ථය කියන්නේ පෙළෙන අර්ථය. පෙළෙන. මේ ස්කන්ධ පංචකය නිතර පෙළෙන එකක්. ඒ නිතර පෙළෙන ස්වභාවය ඇති ධර්මයන් අතර මේ අප ඉගෙන ගන්නා රූපද එක කොටසක්. නිතර පෙළෙන. මොනවද පෙළෙන්නේ? මේ පෙළීම ඒකට කියන්නේ අභින්න සම්පටි පීලනත්තේන දුක්ඛා. අභින්න කියන්නේ නිරන්තරයෙන් කියන. සම්පටි පීලනත්තේන හත්පසින්ම පෙළෙන අර්ථයෙන් දුක්ඛා. එතකොට අභින්න සම්පටි පීලණය කියන එක මේ ස්කන්ධ පංචකයේ හිටිනවා. ඒකයි මේ කියන්නේ. කුමකින්ද පෙළෙන්නේ? දැන් මේ ස්කන්ධ පංචකය එහෙම නොපෙළෙන එකක් වන්නට නම් මේක නිත්‍ය එකක් නේද? මේක පෙළෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය නිසා. එහෙනම් මොනවෙන්ද පෙළෙන්නේ? උදය වය දෙක. ඇතිවීම නැතිවීම කියන මේ දෙකින් පෙළේ. ඇතිවීම ඉබේම වෙන්නේ නැහැ. ඉබේම වෙන්නේ නැහැ. කාගේවත් ඕනමක වෙන්නේ නැහැ. නමුත් උවමනා කරන උපකාරක ධර්මයන්ගේ ලැබීමෙන් ඇතිවීම වත් ඇතිවුණු එක මොනම කර්මයකින්වත් ඊට අයත් ආයු කාලයට එහා පවත්වා ගැනීමේ ශක්තිය ආහතර දෙවියෙකුටවත් ඒකේ ස්වභාව වශයෙන් ඊට අයත් එමකොද ඒ උපදවන හේතුවක් ඒ ਸਰව බලධාරියෙක් උපදවන එකක් නම් ඒ බලධාරියාගේ කැමැත්තේ හැටියට ඒ බලධාරියෙක් ඇති වෙන්නට බෑ කොහොමදත් ඒක ධර්ම විරෝධයි එහෙම කෙනෙක් නම් අනේ කියාගත හැකි ඔහුගේ අදහස වූ පරිදිමයි සියල්ලම වෙන්නේ වෙන කිසි දෙයක් වෙන මොකක්වත් කාටවත් වෙනස් කරන්නට බැරි එහෙම එකක් නෙවෙයි මේ ඇති කරවන බලධාරියෝ කීප දෙනෙක් ඉන්නා දැන් රූප පිළිබඳ අප බලධාරයන් 3 දෙනෙක් ගත්තා කර්මය චිත්තේ උද්වාහ කර්මය චිත්තේ ඒවා කොහොමද ඒවා ස්වෛරීද නෑ ඒවටත් මෙහෙම ස්වෛරී බලයක් ඒවන් අන්නයන්ගේ උපකාර බලාපොරොත්තු වෙන දේ ඒවට ස්වෛරී ශක්තියක් මේ කිසිදු ධර්මයකට නැහැ ඒක මතක තබා ගත යුතුයි ස්වෛරී කියන්න පුළුවන් කිසිදු දෙයක් කිසිදු ධර්මයක් හැම දෙයක්ම තවත් ධර්මයකගේ හෝ ධර්ම කීපයකගේ උපකාරකත්වය අපේක්ෂා කරන අපේක්ෂා කරනවා කියලා අපේ කතාවට කියන්නේ තේරුම් ගන්න නැත්නම් දැන් අපි ගත්තොත් සිතේ නෑ උමනාවක් මේ චිත්තජ රූප උපදවනවා උපදවන්නේ ඒක එහෙම උමනාවක් සිතට නෑ ඒක අදහසක් නෑ සිත නමුත් සිත ඇති වෙනකොට ඒ චිත්තජ රූප උපදිනවා කාගේවත් ව්‍යාපාර ශක්තියක් නෑ එහෙම අනේ එහෙම තේරුම් ගන්නට ඕනේ ඒ නිසා තමයි ඔය පටිච්ච සමුප්පාදය පිළිබඳව එන තැන් වල එනවා ධම්මා ධම්මේ සංජනಂತಿ හේතු සම්භාර කච්ච හේතු නංච නිරෝධාය ධම්මෝ බුද්ධේත දේසිතෝ හේතුසු උපරුද්ධේසු චින්නම් වත්තන්න වත්තති ඊට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නට ඕන ධම්මා ධම්මේ සංජනಂತಿ ධර්මයෝ ධර්මයන් උපදවක් මම අසුවලාව උපදවනවායි නැත්නම් මම ඒ ධර්මයේ අසුවල් තැනත්තාව උපදවනවායි එහෙම එකක් නෙවෙයි ධම්මා ධර්මයන් උපදවනවා ධම්මා ධම්මී සංජලිත හේතු සම්භාරකත්ව හේතු රාශියකගේ හේතු සමූහයකගේ සත්‍යෙන් උපකාරකත්වය එකක්කින් එකක්ම උපදවනා නෙවෙයි එහෙම කියන්නේ දැන් අපි ගත්තොත් කර්මයෙන් කර්මජ රූප උපදවනවා කර්මයෙන් කර්මජ රූප උපදවනවායි කියනකොට ඒ කර්මජ රූපයක් තුන් චක්ෂු ප්‍රසාදයට කණිව පවතින්නට ගන්න ඒක පඨවි ධාතුව ඕන ආපෝ ධාතුව ඕන තේජෝ ධාතුව ඕන වායෝ ධාතුව ඕන ඊළඟට මේ පැවතගෙන එහෙම පවතින්නට හටගන්නට පටන් ගත්තානේ ඒ පටන් ගත්තම ඊළඟට ආහාරයෙන් කරන උපස්තම්බනේ එයත් වුණා. ඉතින් ඒ නිසා කියත හැකිද කර්මයට මම සෛරි. මකයි තියෙන අයිතිය මේ ඇස උපදවන්නකත් පවත්වන්නකත්. වෙන කාටවත් ඇඟිලි ගහන්නට බැහැයි කියලා. එහෙම කියන්නේ තියෙන. හැබැයි අපි කන්න දෙන්නේ නැහැ ඥාන. ඇස් නෙවෙයි ජීවිතයක් නෙකියා. ජීවිතයක් නෙකියා. එතකොට කර්මයට පමණක් මේ කටයුත්ත කරන්නට නැහැ. අන්‍ය ධර්මයකදී උපකාරත් ඕන. අන්න ඒ වගේ හැම ධර්මයක්ම හැම ධර්මයකගේ උපකාරකත්වයෙන් ඇතිවන්න පවතී. එහෙමනේ ඒ එක ධර්මයකගේ උපකාර ඕන. එහෙම නැත්නම් ස්වෛරී ප්‍රයත්නක් නැහැ. ඒක මේ සමුක්ඛාන පිළිබඳවද මේ තුන තේරුම් ගන්න. ඒ නිසායි දැන් නැත්තම් රූප එකම හේතුවකින් කෙනෙකුට කිත් හැටි. දැන් සමහරෙකු කියන හැටියට මේ සත්වයාව දෙවියෙකු විසින් මම. එතකොට සත්වයාය කියනකොට අපි බෙදන්නේ ස්කන්ධ වශයෙන් මේ ස්කන්ධ පංචකයේම දෙවියෙකුට ලැබීමක්. ඒ ලැබීම කර දෙවියාගේ කනත්තේ හැටියට පවතිනවා. එහෙම ගන්නන්නේ නැහැ අපේ ධර්මයේ. ඉතින් අපේ ධර්මයේ ඉගැන්වෙන හැටියට ඒ දෙවියා කියන්නට තිබෙන්නේ කර්මය. දෙවියෙක් කියනවා නම් කිය යුතු තිබෙන්නේ කර්මය. ඒ මොකද කර්මයයි මේ භවය ලබා දුන්නේ. කර්මය ලබා දුන්නේ. ඒ නිසා ඒ කර්මය මේ භවය පිළිබඳව ලොකු බලපෑමක් කරනවා. ලොකු බලපෑමක්. එතකොට ඒ කර්මයෙන් ලබා දුන්න මේ භවය. විගතහොත් ඒ තැනත්තාගේ ප්‍රතිසන්දිය ද්වේෂිතම ඒ ද්වේෂික ප්‍රතිසන්දියක් ලැබීම නිසා ඒ භවයක ඒ ද්වේෂික ප්‍රතිසන්දියෙන් පාන බලය කොයිතරම් දැයි කියතොත් හෙතෙම බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම ඉවත් නොවි වහන්සේගේ අනුශාසනය ඒ වූ පරිදිම තමගේ ජීවිතාන්තයේ තෙක් පිළිපැදවත් ඒ ජීවිතයේදී මාර්ගඵලයක් ලබන්නට බෑ ඒ මොකද විපාකයේ ප්‍රතිසන්දි විපාකයේ ද්වි හේතුක වූ බැරි ප්‍රතිසන්දි විපාකයේ ද්වි හේතුක වූයේ මක්නිසාද ක්‍රමයේ තිරිච්ච අදුපාඩුව නිසා එතකොට ඒකෙන් තේනවනේ මුනු ඒ කර්මය මේ ජීවිතේ කරේ මේ ස්කන්ධ පංචකයේ කරේ ඒ ජීවිතාන්තයේ තෙක්ම බලපෑහත් අන්න ඒ බලය තිබෙනවා කර්මයේ පිළිබඳව ජීවිතයක් ලබා දෙවන භවයක් ලබා දෙවන කර්මයේ පිළිබඳව ජීවිතයේ මුළුල්ලේ ඒ කර්මයෙන් උපදවන්නේ භවංග සංතතිය. ඒ කියන්නේ ප්‍රතිසන්දිසිත ඊට අනුකූල වෙන භවංග සංතතිය. කර්මයේ කර්මයේම තවත් මෙලෝදී ලැබෙන නොයේ සැප සම්පත් වලට හේතු වෙන ඒ කුසල කර්මය. ඔය අතරතුරේදී තවත් කර්ම තිබෙනවා. අතරතුරේදී ඉදිරිපත් වෙන කර්ම තිබෙනවා. ඒවා ඉෂ්ට විපාකත් ලබා දෙනවා. අනිෂ්ට විපාකත් ලබා දෙනවා. ඒක අපිට පමණක් නෙවෙයි බුදු වෙන උතුමාටත් ඒ බුදු වුණාට පස්සේ ආත්ම භාවයේදී ඉදඳු කර්ම විපාක දෙනවා. ඒ නිසා එක විදිහකින් දෙවියයි කියනවා නම් කර්මයට දෙවියයි කිව්වත් වැරදක් නෑ වගේ තේස්මෙන්. ඒ තරම් බලයක් තිබෙනවා කර්මයට. නමුත් ඒ කර්මය වුවත් ස්වෛරී නෙමෙයි. ස්වෛරී නම් මේ කර්මය විපාක දිය යුතුමයි කියලා හැම කර්මයක් පිළිබඳව කියන්නේ. එහෙමද? සමහර කර්ම පිළිනව විපාක දෙනවමයි ඒක වලක්වන්නට බෑ පංචානම් කරේ නියත මිත්‍යා දෘෂ්ටිය අත්මහත් විපාක දෙනවා. අනිත් ඒවා පිළිබඳව එහෙම නියමයක් නැහැ. මොකද ධ්‍යාන උපදවාගෙන නොපිරි ඉන්න තෝරේ ඉන්න විපාක උපදවන්න. අපි කරන කවර කුසල කර්මයක් හෝ විපාක දීම නියතයි කියලා කියන්නට බෑ. දැන් කරන මේ කාමාවචර කුසල කර්ම විපාක දීම නියතයි කියන්නේ. අනේ ඒ නිසා මේ රූප කුණ්ඩය අපට ලබා දෙන හේතුෙන් හේතු අතුරින් ප්‍රධාන හේතුවසේ ගන්නට ඕන කර්මය තමයි. ඒ මොකද එහෙම කර්මයක් නැත්නම් අපිට මේම භවයක් නැහැ. මේ භවයේ ලැබුණේ කර්මය නිසා. ඒ නිසා කර්මයෙන් උපදවපු රූප මේ භවය පිළිබඳ ප්‍රධාන රූප කොටස තමයි. ප්‍රධාන රූප. ඉතින් මේ ප්‍රධාන රූප කොටසින් එකක් තමයි හදේ රූපය. හදේ රූප. ඒ හදේ රූපය කියන්නේ සිත පවත්නා තැන හැටියට ගන්නා හෘදයේ රූපය. ඒ හෘදයේ රූපය විනාශ වුණොත් නැතිව ගියොත් මොකද වෙන්නේ? සිත් උපදින්නට තැනක් නැතුව යනවා. සිත් උපදින්නට තැනක් නැති වෙන්නේ හෘදයේ රූපයේ භංගයේ. හෘදයේ රූපයේ භංගයේදී තමයි මේ භවය පිළිබඳ සිත් උපදීමට අවසන් ගන්න. ඒකට මේ අපි කියන්නේ චිත්තසිතයි කියලා. චිත්තසිත. ඒ නිසා විපාක දීමට එළඹ සිටි කර්මයෙන් තවත් හෘදයේ රූපයක් ලබා දෙන්න ඕනේ මේ සිත ඇතිවන්නේ. ඉතින් ඒක වෙනවනේ. ඒක වෙන්නේ ඒ කර්මානුරූපෝනි. කර්මානුරූපව ඔගේ හරි නැවත උත්පත්තියක් ලබනවා. සමහර විටක ඒ තැනැත්තා අරූප භූමියේ ඉපදීමට හේතු වෙන කුසල කර්මයක් ඇති කරගෙන එයින් නොපිරිහි කාල ක්‍රියා කරනවා නම් හෘදේ වස්තු රූපයේ මේ භවයේදී නැතිව ගියාට පස්සේ එතනදී නැවතත් පහළ වෙන්නේ නැහැ. එතන හෘදේ වස්තුව නැතිව සිතට පවතින්නට පුළුවන්. ඒ අරූප භූමිය එම් පාතිනට කියනවා. ඉතින් මේ රූප භූමිය පිළිබඳව සැලකෙන විට රූප භූමිය නැත්නම් මේ පංචස්කන්ධයේ පවත්නා භූමිය. මේ පංචස්කන්ධයේ පවත්නා භූමියේ රූපයට ලොක තැනක් තිබෙත් ලොක තැනක්. මොකද රූපයෙන් තොරව කිසිදු ක්‍රියාවක් කරත හැකිද? චිත්ත ක්‍රියා හැර සිතේම කියන්නේ අපට පුළුවන් අනුන්ට ඊර්ෂ්‍යා කරන්නට, මසුරුකම ඇති කරගන්නට ආදි වශයෙන් තිබෙන සිතේව තියෙනවනේ කාටවත් පේන්නේ නැහැ. සිත බලන්න පුළුවන් අයද විසක දෙනායට පේන්නේ නැහැ. එහෙම හිතයි. ඉතින් ඒක එහෙම ඉන්නවා නම් කා සමගවත් කිසිදු සම්බන්ධකමක් නැතිව ඉන්නට පුළුවන් නේ. ඕනනම් ගේ අගුලුලාගෙන ඊට නැදි වෙලා ඔහේ හිතයි හිතයි. නම් අනුන් සමග සම්බන්ධකම් පවත්වන්නට වෙතෝයි අපට ඒ සම්බන්ධයේ පැවැත්ම වශයෙන් ප්‍රධාන වශයෙන් කරන්නට වෙන දෙයක් තමයි කතා කරන එක. ගුණුවෙක් වගේ ඉන්න බෑනේ. කතා කියන ශක්තිය තිබෙන නිසා කතා කරන එක. ඉතින් මේ කතා කරන්නට කතාක් නැතුව බෑනේ. කට තිබුණා කතා කිරීමේ ශක්තිය නැති අය. ඉතින් ඒ අයගේ භාෂාවක් තියෙනවා. ඒක ඉගෙන ගත්තොත් හොඳයි. මේ එහෙම පුළුවන්. ඒ කොහොම හරි ඒ සඳහා වුණද එහිම තෙන්නා නැති වුණද ශරීරයක් කියන්නේ කොහොමද ශරීරයක්. එතකොට ඒ විදිහේ අදහස් වමාරු කරන්නට කතා බස් කරන්නට සම්බන්ධකම් පවත්වන්නට රූපය ඕන. හැබැයි ඒ රූපය සිත නැතිව ක්‍රියා කරන එකක් නෙවෙයි. සිත නැති. ඒ සිත නිසාම උපදන රූපක් තිබෙනවා. අන්න ඒ සිත නිසාම උපදන රූප දෙක තමයි ඒකාන්ත චිත්තජ රූපේ කියලා දැක්කෝ. කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති. ඒ දෙකෙන් තේනවනේ ඒ සිත නිසාම උපදන වූ ඒ රූප දෙක අපට මේ ලෝකයක් සමග සම්බන්ධකම් පවත්වන්නට අතිශයින්ම හේතු වෙන රූප දෙකයි කියලා. කායික ක්‍රියාව වාචික සිතින් උපදවන. එන්නේ අන්නේ ඒ සිත. එතකොට ඒ සිත උපදවන රූප කාය විඤ්ඤාති ඇති විඤ්ඤාති තමයි. ඒ රූප වලින් කෙරෙන ක්‍රියාව තිබෙනවානේ. ඒ ක්‍රියාවට අපි කියන්නේ නැහැ කාය විඤ්ඤාති ඒවා කිය විඤ්ඤාති ඒක. අපි ඒවට වෙන නම් දෙන්නේ. නේද? කාය විඤ්ඤාති නැතුව ඒ ක්‍රියාව සිදු වෙන්නේ නැහැ. අපි වෙන නම් දෙනවා. එනි වෙන නම් දෙනකොට අපි කියනවා ගැහුවා, නැරුවා, ඇන්නා ඔහොම කියනවනේ. එහෙම කියන්නට සිතක් උපදිනවා නේ. ඒ සිතින් උපදෙව්ව කාය විඤ්ඤාතියෙන් තමයි ගහන්නේ, අනින්නේ, මරන්නේ. ඒ තාක්ෂිතකින් උපදින කාය හිඤ්ඤත්තේ පූජා කරන, වතාවත් කරන ආදි වශයෙන් අපිට ඕනනම් පුළුවන් ශාරීරික වේදනාවෙන් මිරිකි මිරිකි සිටින කෙනෙක් සමහරවිට කියන්න පුළුවන් අනේ මගේ කකුල් මිරිකන්නේ වේදනාව. පුළුවන් අපිට හොඳ සිටි සිටි එක් කරා ඒ කාය විඤ්ඤාතිය හොඳ සිතක් උපදවාගෙන කරගන්න. ඒ නරක සිතකුත් උපදවාගෙන කරන්නට බැරි නැත්තේ නෑ එහෙම. එහෙම ඒවා වෙනවනේ අපි දන්නවනේ ලෝභ මූලසි, ලෝභ මූලසි, ද්වේෂ මූලසි ආදී වශයෙන් විමසිත උපදිනවනේ. ඒවට ඒ කයින් කරන ක්‍රියා. අනේ කයින් කරන ක්‍රියා වශයෙන් ඒ ක්‍රියා සිදු වීමට සිත නැතුව බෑ. ඒ කිය ඒ දෙකම ගත්තම මොනවාද මේ ඇතිවන්නේ? මේ ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදින, පවතින, නැත්නම් ඇති වෙන, නැති වෙන ඒවා මොනවාද? මොකක්ද මේ? සංස්කාර කියන එක තේරුමකින් හරි. මොනවාද? අපි දැන් මෙතන කතා කරපු දේවල් වලට සම්බන්ධ කොට කියනවා නම් මොනවාද? ඒ මේ පංචස්කන්ධයමයි. දැන් මොනවද ඒක ඇතිවන්නේ? පංචස්කන්ධයකගේ ඉපදීමයි පැවැත්මයි නැති. මොනවද? දැන් කාය විඤ්ඤාතිය සහිත වූ ඒ රූප පුඤ්ජය රූපස්කන්ධය. ඒ කාය විඤ්ඤාතිය උපදවාලු මේ ක්‍රියා සාධක ශක්තිය වූ චේතනාව හටගත් ඒ සිත විඥානස්කන්ධය. ඒ සිතේ හටගත් වේදනාව වේදනාස්කන්ධය. ඒ සිතේ හටගත් සංඥාව සංඥාස්කන්ධය. ඒ සිතේ හටගත් වේදනා සංඥා කියන ඒ චෛතසික දෙක හැර අනිත් චෛතසික සියල්ලම සංස්කාරස්කන්ධය. එතකොට මේ මොනවද කියන්නේ? පංචස්කන්ධය. පංචස්කන්ධය හැම තිස්සෙම ඒක නෙමෙයි නාම රූප කියලා කියන්නේ. දැන් නාම රූප වශයෙන් වෙන්කොට බලනවායි කියන්නේ ඒ නාම රූපය කියනකොට නාම වන්නේ වේදනා සංඥා සංකාර විඥාන. ඒ සතර නාමස්කන්ධ. අනික රූපය. දැන් නාම රූප වශයෙන් බලන්නේ කියන්නේ මේ නාම රූප දෙක ක්‍රියා දෙක. මා මේ පින්නතුන්ට කතා කරනවා. මා මේ පින්නතුන්ට කතා කරන විට සිතක් නැති කෙනෙකුට මේ කතාව කරන්න පුළුවන් නැහැ. සිතක් ඇති වෙන කතා කිරීමේ සිත. සිතක පමණක් ඒ කතා කිරීම කරන්නට බැහැ. සිතට කටක් නැහැ. ඒ නිසා සිතට කතා කරන්නට බැහැ. නමුත් කතා කිරීමේ චේතනාව සිතේ උපදිනවා. ඒ ඉපදුනාම කතා කිරීමේ චේතනාවෙන් යුක්ත වූ ඒ සිතින් උපදවන රූප හටගන්නවා. ඒ රූප නිසා තමයි මේ ඇරෙන, වැහෙන, එහෙම මේ වදින දිව ආදී එන්නේ වදිනවා. වදින, තොල් ගැටෙන ඔය ක්‍රියා සියල්ලම මොන ක්‍රියාවද? රූපක්‍රියා. ඒ රූපක්‍රියා. ඒ නිසානේ රූපයයි කියන්නේ. කෙනෙක් හිතුවොත් රූපයයි කියන්නේ මේ අපට තේින්න තියෙන මේ කිසි වෙනසක් පේන්නේ නැති ඔය දිගටම කැවටගෙන යන එකේ කියලා රූපය. එහෙම ගත්තොත් වැරදි. ඒක නෙමෙයි රූපෝත්‍ය. රූප කියන්නේ මේ නිරන්තරයෙන් ඇතිවෙන, බිඳෙන ස්වභාවය ඇති ශක්ති විශේෂයක්, ශක්තියක්. ඒක. ඒ ශක්තිය අපට දැන් මෙතන පේන්නේ නැහැ. ඒකල මේ ඝන වස්තුවක් ඇටියටයි අපට පේන්නේ. නමුත් මෙතන තිබෙන්නේ ඒ රූපය. රූපය. ඇති වෙන බිඳෙන, ඇති වෙන බිඳෙන. ඇති වෙනවා, පවතිනවා, බිඳෙන. එහෙම ස්වභාවය. ඒකද නිදර්ශනයක් තමයි මම එදා කිව්වේ. අර ඇවිදීම ගැන. අර දැලි ගෝණිය ගැන කිව්වේ. ඒ නිදර්ශන බොහොම හොඳ එකක්. හිතලා බලන්න. ඒක සමහර විට ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්. කරලා බලන්න. ඒ වගේ මේ රූප දැන් අර මේ මෙහෙම එසගෙන අපි කියන්නේ අපේ සෙව්වයි. එහෙමනේ කියන්නේ. ඒ තමයි අපිට තිබෙන මේ ඝණයන්ගෙන් වැහි කරන මේ සම්මුති කතාව. සම්මුති කතාව. නමුත් ඒක විදර්ශනා නුවණ ඉතාම හොඳට දියුණු කරගත්ත කෙනෙකු ඒ කරනකොට ඒ දැනස්පාත නම් කියනවා රූපයන් ඇති වෙන බිඳෙන ඇති වෙන බිඳෙන ආකාරයේ දැක්වීම ඒකයි වෙනවා බිඳෙන මෙහෙම කරනකොට මෙතන තියෙන මේ විදියට පවත්නා රූප නියම කරනකොට නෑ බිඳෙන ඉතින් ඒක අපට ඒක වෙන්නට නම් මොකක් දිනින්නට ඕන ඝණය ධනය දිනින්නට ඕන මෙන්න මේ ධනය තමයි අපි ධනය තමයි අපි ඇහිලා ඉන්නේ ඒ නිසානේ අපි මේ රැවටිල්ලට අහුවෙලා ඉන්නේ මේ ධනය නිසා ඒ ඝන විනිද්භෝගය කරන්න ඕන දැන් මෙතන කියන විනිද්භෝග රූප කියලා ඒක නෙමෙයි ඝන විනිද්භෝගය කරන්න ධනය දිනලා බලන්න ඕන ඒ ඝනය දිනීමට උපකාර වෙන ඉගෙනීමක් තමයි මේ පරමාර්ථ ධර්ම පිළිබඳව ඉගෙනීම නමුත් ඒ ඝන විරිද්ධෝගය ඉගෙනීමෙන් පමණක් කරන්නට බෑ. ඒක තවත් ඉගෙනීමක් කරන්නට ඕන. ඒක මේ ප්‍රතපත බලා නුවණින් සිතෙනුත් හිතලා ඇති කරගන්නා විරිද්ධෝගයේ කුට්ටිය. ඒ විදිහට තමයි හිතා ගන්නට පුළුවන්. විදර්ශනාවෙන් අර ඝන විරිද්ධෝගය කරා. ඒ ඝන විරිද්ධෝගය කරන්නටයි මේවා ටික මේ අපි ඉගෙනගෙන යන්නේ. වේගයෙන් වෙනස් අපට පේන්නේ දැන් අපට බොහෝ විට නුවණ දියුණු කරගත්ත කෙනෙකුට වුණා. අර ක්ෂණ ක්ෂණෙහි සිදුවන්නා වූ රූපයන්ගේ විලීම එහෙමම පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ සංතතියින්ගේ විලීම. සංතති කියන්නේ රූප පරම්පරාවන්. රූප පරම්පරාව. නමුත් ඒ නුවණ එන්න එන්න දියුණු වෙනවා. ඒ කියන්නේ භාවනාවෙන් කියන්නේ භාවනා කියන වචනේ තේරුමත් වැඩි වීම කියන්නේ. ඒ වැඩි වීම කියන එකේ අර්ථය වර්ධනය කියන්නේ. වර්ධනය කියන්නේ දියුණුව. දියුණුව. ඒකට දියුණුවයි කියන එකෙන් තේරුම් ගන්නට ඕන නුවණ පිළිබඳව දියුණුවයි කියන්නේ ඒ නුවණේ තිබෙන යම් ශක්තියක් වේනම් ඒ ශක්ති ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වෙනවා ඉස්සෙල්ලා දකින්නට පුළුවන් වන්නේ අපි කියමු මේ ඇඟිල්ල ඇඟිල්ලක තියෙන පුරුක් වෙන් කර දකින්නට පුළුවන් ඊළඟට ඒ පුරුක දෙකට වෙන් කර කර දකින්නට පුළුවන් ඊට පස්සේ 3ට 4ට 5ට එහෙම වෙන් කර කර දැකිත හැකි. අන්තිමට ඇඟිල්ලේ තිබෙන රූප ටික වෙන් වී දකින්නට පුළුවන්කම කෙනෙකුට උපදවා ගත හැකි. ඒක වෙන්නේ ඒක අමුතෙන් උපදවා ගන්නයි කියලා තමයි දෙහෙදෙනේ එක නෙමෙයි. කරන්නට තියෙන වැඩක් ටික. ඒ වැඩේ කරනකොට දැන් කවුරු හරි මොකකට හරි පාඩම් කරන විට තමන් ඉස්සෙල්ලාම අධිකාරණයක් කරගන්නවානේ. මම අසුවල් විභාගයෙන් සමත් වෙන්නට ඕනේ. ඊළඟට තියෙන්නේ හැමතිස්සෙම මේ විභාගයෙන් සමත් වෙන්න ඕනේ කියන එක හිතන එකද? නෑ. ඒ යකට කරන්නට තියෙන මේ සමත් වීම ධෝමනා කරන දේ කරන එක තියෙන්නේ. ඒ ඉගෙනීම කරන්නට ඕන. අපි බලාපොරොත්තු වෙනවා සමත් වන්නට විභාගයේ. ඒ විභාගයේ තමයි මේ පංචස්කන්ධය පිළිබඳ අතිතතු දැනගන්නා වූ විභාගය. ඒ අතිකතු දැනගන්නා වූ භාගයෙන් සමත්වීව සතර වරකට කෙවිතුව තිබේ. නමුත් ඊට පෙර ඒ పూర్ව භාග වශයෙන් විභාගයේද විභාගයේද පෙනී සිටින්නට සූදානම් වීම වශයෙන් పూర్ව භාග වශයෙන් අපි උපදවා ගත යුතු දැනීම් කොටසක් තිබෙනවා. අපි ඒවාට විදර්ශනා කතාවේදී කියන්නේ නුවණ කියලා විදර්ශනා නාම ඒවා සම්මසන උද්‍යවය භංග බය ආදීනව නිබ්බිදා මුචිතකර්තා පටිසංඛා සංඛා රූපෙත්තා අනුලෝම කියන මේ ඥාන අනේවා මේ ඒවා අපට ඕන නම් එක විදිහකින් කියෙත හැකි එක එක විභාගයක් කියනවා දැන් සමහර විටක පන්තියක අවුරුද්ද විභාගය කියන්න දිස්සෙල්ල ටර්ම් ටෙස්ට් කියලා කියනවනේ වාර විභාග ඒ වගේ කියලා ගත්ත හැකි. එහෙම විභාග තිබෙනවා. ඒවයින්ද තමන් සමත් වෙවි යන්නේ. ඒ සමත් වුණාම අර සමහරු කියනවානේ ඔය ඉගෙනීම අවසන් කරන් කප්පි පණින්න ඉස්කෝලේ යන්නේ නැතුව නේ ගල්වාගෙන මිනිස්සු දෙදරේ ඉඳලා ඉස්කෝලේ ආවයි කියලා ගිහිල්ලා පාරේ හැමතැනම නැගිටලා ආපහු ඇඳාවට එන්නේ ඒ වගේ තත්ත්වයකට එනවා සමහර විටක Taman පටන් ගත්ත වැඩේ අමතක වෙලා නමුත් පටන් ගත්ත වැඩේ මතක තිබේ නම් අධිෂ්ඨානය වූ පරිදි ක්‍රියා කිරීමට කැමැත්ත ඒ විදිහටම පවත්වාගෙන යනවා නම් ඒක නැත්තා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය තව තවත් සමාගෙ ඉදිරියට ගන්නවා ආවර්ෂ පාඨය වශයෙන් මා නිවත්ත අභිධිගම මොනවටින්ද ඉදිරියට යන්නේ මොකේද මේ ඉදිරියට යන්නේ විදර්ශනා භාවනා මාර්ගය එහෙම නැත්නම් සතිපට්ඨාන විපස්සනා භාවනාවෙන් ඕන නමක් කියත හැකි ඒ නම් කියත හැකි නමුත් මේකයි තියෙන්නේ ඉති යන්නකො කොතන දක්වාද යන්නේ ඒ ජයග්‍රහණයෙක් නැත්නම් විභාගයෙන් එහෙම කිව්ව සමත් වෙන තුරු සමහර විටක කොටස් සමත් වෙලා ඉන්නපත් පුළුවන් ටික කලක් නේ එහෙමත් ඉන්නම් මුල් කොටසින් සමත් වෙනවා අපිට කියත හැකි ඕන නම් මෙලි විභාග සාමාන්‍ය දෙනවා කොටස් තුනක් නේ අපි ඉගෙන ගත්තා අපි ධර්මාචාර්ය අභිධර්මාචාර්ය ආදී වශයෙන් ගන්න විට ඒකක තිබුණ කොටස් තුනක් සමහර විටක එක කොටසින් පාස් වෙලත් එකයි අනේ වගේ මේ විභාගයේ තියෙනවා කොටස් හතරක් සමහර මුල් කොටසින් සමත් වෙලා අවධර්මිකවන අනිත් එක පාස් කරන්නේ කියලා ඉන්න ඒ වින්න කොටසක් ඒ අය තමයි සෝතාපට්ටි මග්ග ඵලවලට කැමිනවා ආයි නෝනේ මේක මදි මම තව එහාට යන්න ඕන කියලා දෙවෙනි එකටත් යන ඒක අර ඉස්සෙල්ලා ඒක තරම විතරම්ම ලිහිසි නෑ ඉස්සෙල්ලා ඒකත් ලිහිසි නෙවෙයි අමාරුයි නමුත් අර ඊළඟයේ පින්ම බෞතික අමාරු එකක් කියලා මොකද මේ මුල් පින්මේදී අපට බාධකව තිබෙන බලගත් ධර්ම දෙකක එඩිය මැඩියේ නෑ ඒ එඩිය මඩින්නේ නෑ කාමරාග පටිගත්තියනේ කාමරාග පටිගත්තියන දෙක මැඩීම බොහොම අමාරු දෙකක් අමාරු දෙකක් වන්නේ ඒකටම යට වෙලායි මේ අපි එන්නේ එයින් මැඩියා ඒ නිසා එයින් ප්‍රධාන එක තමයි අර කාමරාගය කියන්නේ ඒක මඩින්නට ටිකක් අමාරුයි ඒ නිසා ඒ විභාගයෙන් සමත්වන එක අර තරම් ලේසි නැහැ කියන්න ඕනේ ඒක උත්සාහ කොට පුළුවන් ඒක කරන්නේ ඒ කාමරාග දෙක පටිග කියන දෙක එහෙපිට නැති කිරීම නෙවෙයි ඒකෙන් කරන්නේ ඒක හරියට මේ අර විභාගයේදී සාහෙන්න ලකුණු වරන් කියන සමත් වෙන්න තරම් අරන්නේ නැහැ අන්න ඒ වගේ තත්වයක් ඒක ඒ නිසා කියනවා මේක විභාගයන් කාමරාග පටිග දෙක එහෙපිට නැති කරන්න ඒ නැති කරන්නටත් අවස්ථාවක් දෙනවා ඒ නැති කිරීමේ අවස්ථාව තමයි තුන්වෙනි වරට එළ දෙන්නේ අනාදාවි මාර්ග ඥාන ඊට පස්සේ ඉති වෙලා පිළිගෙන රූප රාග අරූප රාග මාන උද්ධච්චම්චි ඒවත් ලේසි නෑ නැති කරන්නට අමාරු දේවල් ඒ නිසා තමයි සමහරෙකුට ඒ ජීවිතයේදී බැරි වන්නේ කරන්නේ ළඟ ඊළඟට ජීවිතයක් බලාපොරොත්තු වෙන තවස්තා ඒ මොකද ඒවත් තිබෙනවානේ දැන් අස්මිමානය කියන්නේ ඒකනේ මාන කියන එක ඇතිවන්නට හේතුව අස්මිමානය අස්මි කියන්නේ මම වෙමි කියන එක ඒ මම වෙමි කියා ඇතිවන්නා වූ මානයක් තියෙනවා මමයි කියන දෘෂ්ටිය නැහැ නමුත් ඒ මානය තියෙනවා ඉතින් මේ දෙක බොහොම සියුම් දෙකක් සමහරු මේ මමයි කියන දෘෂ්ටිය නැති වුණාට පස්සේ මම වෙමි මමයි කියා ගන්නා මානය කොහොමද ඉතිරුවන්නේ කියලා ඒකෙන් අවුලටපත් වෙලා ඒක වැරද්දා එහෙම නැත්නම් ඒක හරි නෑ කියලා සලකාගෙන ඉන්න තියෙන්නේ ඒක වැරදි ඒ නිසා තමයි අර හේමක හම්දුර මම මෙතෙන් කිය සූත්‍රය කියලා තියෙන්නේ හේමක හම්දුර ඒ කතාව කියන්නට නම් මානය කියන එක තිබෙන අස්මිමාන කියන්නේ ඒකයි අස්මිමාන සමුද්ධාතය කියලා තියෙන්නේ ඒ අස්මිමාන සමුග්‍රහතාය කියන්නේ රහත් වීම ගැන. රහත් වීමේදී කරන්නේ මේ මානෙ නැතිකම. ඉතින් මාන උද්දච්චා විචා රූපරාග අරූපරාගේ ලෝභය කල්ති කොටස. ඉතින් ලෝභය එකවර නැති කරන්නට බැරි නිසා එනවන්නේ. ලෝභයේ ශක්තිය ඒ තරම් බලවත්. අවිද්‍යාවේ ශක්තිය ඒ තරම් බලවත්. ඒ නිසා ප්‍රථම මාර්ගයෙන් අසන්නට බෑ. දෙවෙනි මාර්ගයෙන් අසන්නට බෑ. තුන්වෙනියෙන් අසන්නට බෑ. හතරවෙනි මාර්ගයෙන්මයි ඒවා නැති කරන්නට පුළුවන්. එන් ඒ වගේ විභාගයකින් සමත්වන්නට බලාපොරොත්තු වන තැනැත්තා ඒ සඳහා යම්කිසි වෑයමක් ගතගෙන උත්සාහයක් කොට නුනැවති කරනු ලබන උත්සාහයකින් තමයි ඒ தත්ත්වය ලබා ගන්න. ඒ වගේ ඊට වඩා අමාරුම විභාගයක් තියෙනවා. මොකද කෙනෙකුගේ සිත්සතන් නැමෙන පැත්තක් නෙවෙයි. නැමෙන්නේ කාමයේ. කාමයෙන් දෙන්නේ නෙවෙයි නැමෙන්නේ. අන්න ඒ වගේ ඒ එක එකක් දැක්කා. අනුසෝතගාමි මේ ප්‍රතිසෝතගාමි. එබැවින් අමාරු. ඒ අමාරු දේ කරන්නකයි අපිට බුදුරජාණන් වහන්සේ ඉගෙනුවේ. මොහොත ධර්මදේශනා කළේ බලව. ඒක අමාරුයි. මේ මිනිස් කරාවිද කියලා සැක හිතුනද? ඒක සැක කියන්නේ වහන්සේට මම දෙත් සහයක් ඇති වුණා. එදින සිරිත් පරිදි හැම බුදුවරයෙක් උන්ටම අරිත් ධර්මයට ආරාධනා කරනවා. ඒ ආරාධනිය ලැබුණට පස්සේ සෝත්‍රුන් බලා ධර්මදේශනා කරන්නට පිළිගත්තා. නේද? පිළිගෙන ධර්මදේශනා කළා. ඒත් කළේ බැලියේ හොඳ නුවණ තිබෙන අය. මොකද මේ ධර්මය තේරුම් ගැනීම මාර්ගය. වඩාත්ම අමාරු වන්නේ මේ නුවණ මණ්ඩකම හිතාන්නේ පමණක් නෙවෙයි. මේ පංචකාම වස්තුන්හි ඇලි ගැලි වාසය කිරීම හේතු කොටගෙන රාග දෝෂ කියන මේ දෙකෙන් මැඩිලයි. ඒ නිසා ඒ රාග දෝෂ දෙකෙන් නැඩෙන්නේ අවිද්‍යාවෙන් වැහි සිටින නිසා. ඒ කියන්නේ මේ අවිද්‍යාවෙන් වැහුන බව කිව්වේ මෝහාන්ධකාරයෙන් ඇලිලයි. ඒ නිසා මේ මෝහාන්ධකාරය තරම දුරටවත් නිහින් කරන්නට ඉවහල්ව ඒ කඩතුරාව ටිකක් ගුරු කරන්නට ඉවහල් වන ගැනීමක් තමයි මේ අභිධර්මයේදී කෙනෙක් ලබන්නේ. එහෙනම් මට මතකයි මේ ආද නැත්නම් ඊයේ කිව්වා ඒක මහත්මයේ පත්‍රයේ ලියලා තිබුණා. පුද්ගල කතා. ඒකයි හරියට කියන්නේ. පුද්ගලයෙක් ඉන්නවයි කියන්නේ. නැතේ කියන එක නෙමෙයි. නැතේ කියන එක නෙමෙයි. ඉතින් ඒකයි. පුද්ගලයෙක් නැතේ කියනකොට පුද්ගලයෙක් කියන්නේ නෙමෙයි පුද්ගලයෙක් ඉන්නවා. දැන් ඒක පුද්ගලෝ භිකවේ ලෝකේ උපජ්ජපාන උපජ්ජති කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ කියන්නේ ඒ විදිහට පුද්ගලයෙක් ඉන්නවා. ඒකයි පුද්ගලයෙක්. ඉතින් ඒක දෙවිදිහකට තේරුම් ගන්න තෝරන දෙයක්. අපි එකහෙලාම පුද්ගලයෙක් නැtei කියන්නේ නැහැ. එහෙමනම් කියන්නට තියෙන්නේ මේ ස්කන්ධමයි. ස්කන්ධය යනවා, ස්කන්ධය එනවා, ස්කන්ධය මරනවා, ස්කන්ධ පණ දෙනවා, ඔය විදිහට කියන්නට තියෙන්නේ. එහෙම නෙවෙයි පුද්ගල කතාවක් තිබෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නය. මේ පුද්ගලයයි කියන්නේ මොනවද? මොකටද? ඒ පුද්ගලයෙකුගේ අවිනශ්වර වෙනස් නොවන නিত্য පැවැත්මක් තිබේද? එහෙම බලන විට පුද්ගලයාය කියන්නේ කුමකටද කියලා එතකොටයි බෙදා. දැන් ඒකනේ දැන් සිතයි කියන කෙනෙක් ගත්තොත් එකයි කියලා. ඒ සිත එකයි කියන විතරක් සමහර විටක තමයි අර ධනයකට වැටෙනවා. සිත එකයි කියන. මොකද සිතයි කියන එක ධර්මයක් වශයෙන් සිත එකක් තමයි. නමුත් සිත කණුව පහළ වෙන එකක් නෙවෙයි. ඒ සිතත් සමග තව පවතිනවා චෛතසිකය කියලා කොටසක්. ඒ චෛතසිකයෙන් තොරව හටගන්නේ ශක්තියක් සිතට නෑ. සිත නැතුව හටගන්නේ ශක්තියක් චෛතසිකයන්ට නෑ. ඒ නිසා ඔවුනෝගේ උපකාරයෙන් ඒවා ඇතිවන්නේ. ඒ උපකාර ලැබෙන්නට ඕන. අනේ උපකාර ලැබී හටගන්නා ධර්මයන්හි ඒ ඇතිවීමේ හේතුන් තිබෙනවා. ඇතිවීමේ හේතු ඒ ඇතිවීමේ හේතුන් නිසා ඇතිවන මේ පංචස්කන්ධය බුදුරජාණන් වහන්සේ වදාරනවා දුකයි කියලා. ඒ නිසා කෙනෙක් උත්සාහ කරන්නේ ඒ දුක් වූ පංචස්කන්ධය නවත්වාලන්නට. නවත්තන්න. කියන්නේ නැවත ඇතිවීම නවත්තන්නට දුක්ඛා ජාති පුනප්පනා. ඒ නැවැත්වීමට නම් පළමු කොට දැනගත යුතුයි පංචස්කන්ධය කියන්නේ මොකක්ද? කොහොමද මේක හටගන්නේ? කුමක්ද මේ හටගන්වන්නේ? මොකක්ද හේතුව? ඒ නිසා හේතුව සොයාගෙන යන්නට ඕන. නිදේ බෙහෙත් කරන්නට නිදාණිය දැනගන්නට ඕන. නිදාණිය තේරුම් ගත්තම බෙහෙත් කිරීම ලේසියි. යොදන්නට පුළුවන් ඖෂධය. හේතුව සොයාගෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ නේ අර ඉස්සෙල්ලා අපි මම ගාථාවක් කිව්වනේ. හේතුසු උපරුද්දේසු. හේතුසු උපරුද්දේසු. ඒ හේතු ධර්මයන් නැවත නූපදන ආකාරයෙන් දුකල කල්හි චින්නම් ගත්තන් සිඳුනාවු වෘත්තය සිඳුනාවු වෘත්තේ කියන්නේ සිඳුනාවු රවුම සිඳුනාවු රවුම නවත්තති නැවත නොපෙරළේ නැවත පෙරළේ ඇයි මේ කැඩුණා රෝගේ කැඩුණා කැඩුණු රෝගේ කොහොමද පෙරළු පෙරළු යන්නේ රෝගේ කැඩුනේ මේ ඒ වෘත්තේ හේතුව නැසීම නිසා ඒකමනේ අර පටිච්චසමුප්පාදයේ තෙන්නේ අර පරාල කැඩුවයි ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ බුධානිහිදි ප්‍රකාශ කළේ චින්නම් වත්තන්න වත්ත සිඳුනාවු වෘත්තේ නැවත පෙරලෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දෙක තේරුම් ගන්න ඕන. ඒ දැන් අපි කිව්වොත් මේසයක් මෙතන නැහැ කියලා කාට හරි ඒ මිනිස්සු අපත්තන්ට සතන් දෙත වදී අපිට පිස්සු කියයි. නෑ පුද්ගල වාද පුද්ගල කතාව කියන එකක් තිබෙනවා. පුද්ගලයේ එහෙම පිටින්ම ඇත්තේය කියලා ගැනීම එක වරදක්. පුද්ගලයක ඇත්තේම නැtei කියන එකත් එකපැත්තකින් වරදක්. දැන් එනිසානේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සබ්බ මත්ථීතිකෝ කච්චාන අයං ඒකෝ අන්තෝ සබ්බං මත්ථීතිකෝ කච්චාන අයං ද්විතියෝ අන්තෝ ඒතේකෝ කච්චාන උභෝ අන්තේ අනුපදම්ම මජ්ජේන තථාගතෝ ධම්මෝ දේශිතෝ ඇත්තේය සියල්ල ඇත්තේය කියා ගන්නා එක අන්තයක් තිබෙන. එහෙම නැතිමයි කියා ගන්නා තව අන්තයක් තිබෙන. මේ අන්ත දෙකටම යන්නේ නැහැ. නැති මධ්‍යේන ධර්මයක් දේශනා කරන පුද්ගලයෙක් ඉන්නවා කියලා ගැනීමේ වර්ග එතන තිබෙනවා. පුද්ගලයෙක් නැහැයි කියන එකේ වරදක් තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවොත් නැතුවොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයෙක් ඇත්තේද? මම එහෙම කියන්නේ නැහැ. පුද්ගලයෙක් නැත්තේද? මම එහෙමත් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහෙම කියන්නේ. එහෙනම් මොකද්ද ස්වාමීනි ඔබ වහන්සේ වදාරන්නේ? ඉමස්මින් සති දම්පෝති විනස්සුප්පාදා ඉදම්පත් අවිජ්ජාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන විඥාන නාම රූපං නාම රූපපච්ච සලායතන සලායතනපච්ච පස්සෝ දෙකින් මෙතන බලන්න කවුද පුද්ගලයා? මෙතන පුද්ගලෙක් ඉන්නවද? පුද්ගලෙක් නැහැයි කියනවද? එහෙම කියන්න බෑ. පුද්ගල කතාවයි නැtei ඉන්නවයි කියන කතාවයි නැtei කියන කතාවයි නෙවෙයි ඉතිරෙන්නේ. හේතුන් ප්‍රත්‍යයන් නිසා ඇති වෙන පවතින නැති වෙන ධර්ම පරම්පරාවක් ඈ